ඉතින් ඇත්තටම යහපාලන කාලේ සිද්ධ වුණේ මේ මේ චෝදනා තියෙන ඇට තිමේ ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඒව ආරක්ෂා කරමින් ඒව ආරක්ෂා කරන්න නිලධාරීන් පාවිච්චි කරා පරේෂණ යන දිශානති වෙනස් කරා ඒක දියාරු කරා දියාරු කිරීම ඇතුලේ චූදිත්‍යන්ට ආරක්ෂා වෙන්න ඉඩකඩ ලැබුණා. තව සමහර ඒවා ප්‍රමාද කරනකොට චූදිත්‍යන්ට පුළුවන්කම ලැබුණා උසාවි වලට ගිහිල්ලා වාර්ණ නියෝගයක් ගන්න තමන් පිළිබඳ පරීක්ෂණ පවත්වලා අත්අඩංගුවට ගන්න එපා. මේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට මාර යහපාලනයක් වුණ අන්තිම කාලේ. අතරම ගත්තොත් හරියට වැඩේ කරේ නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ.